කරුණික පින්දුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. අමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සබ්බ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා දිට්ඨි සියාවසෝ උච්චති චිත්තාවතානුකෝ ආවසෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සම්ධම්මං තී ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සුංගලසාගර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්යක් සම්බුද්ධ දසබලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේගේ අවසර පරිද්දෙන් ධර්ම සේනාධිපති සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් විස්තර විවරණය කළ ලද සම්මා දිට්ඨි සූත්‍රයේ සම්බන්ධ මාතෘකාවකයේ ධර්ම දේශනය සඳහා ඉදිරිපත් වුණේ ධර්ම ශ්‍රවණයේ ධර්ම දේශනයේ නිවනට පිවිසීමේ දොරටු දෙකක් බව බෞද්ධයන් හොඳින් අහලා තියෙනවා. එසා ධර්ම ශ්‍රවණ ආනිසංස ආදී සඳහා කාලයෙන් නොදෙවා මාතෘකා කළ දේශනයේ තනතුරු අනුව ධාම්පද විවරණය කිරීමට අපි සූදානම් වෙමු. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඒකාසංකේය කල්පලක්ෂයක් පාරමී පුරාගෙන පැමිණි අග්‍රස්නාවකයන් වහන්සේ අනෝමදැසී බුද්ධ කාලයේදී මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සරද තාපසව අනෝමදැසී සරුවඥන් වහන්සේගෙන් විවරණ ලැබුවා. ගාතම බුදුසසුනේ උපතිස්ස නමින් ඉපද සාරිපුත්‍ර නමින් ප්‍රසිද්ධව ප්‍රඥාවෙන් අගතනිකත්ව අග්‍රස්ථාවක තානාන්තර ඇතුව අරිහත්යේ නිවන් සුව ලබනවා කියන විවරණ ලැබුණා. එසේ ඒකාසංකේය කල්පලක්ෂයක් තිස්සේ පුරෝ පාරමී ඇතුව ප්‍රඥාවෙන් අගතනිකත්ව මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දෙවෙනි බුදු කෙනෙක් හා සමානව සරුවඥන් වහන්සේ දේශෝ ශ්‍රේෂ්ඨ ධර්මයේ ඒ ආකාරයෙන්ම දේශනා කරන්න සමර්ථ වුණා. ඒ නිදසුන් තමයි මහා නිද්දේශ පාළිය, සීල නිද්දේශ පාළිය, පරිසම්බිදා මාර්ග පාළිය වැනි ග්‍රන්ථ. සරුවඥන් වහන්සේ දෙතෝ දේශනාවන් මාතෘකා කොටගෙන ඒවා බොහෝම ලස්සනට තාමත්ම අර්ථව්‍යංජන පද සම්බන්ධ කොට ධර්ම විවරණ කරන්නට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ සමර්ථ වී තිබෙනවා. ඒ සියල්ලට වඩා මුල් තැන ගන්න අභිධර්ම දේශනය. සරුවඥන් වහන්සේ අභිධර්ම දේශනාවේ ප්‍රවැක්තියේ බුද්ධත්වයෙන් අත්වෙනි අවුරුද්දේ තාවුතිසා භවනේ. ඒ තාවුතිස භවනේ දේශනා කරන දේශනාව දින පාසාම දවසක් පාසාම සාරිපුත්‍ර මහරහතන් වහන්සේට සංක්ෂේපයෙන් සරුවඥන් වහන්සේ දේශනා කරන අනුහත්තරින් ළඟදී. ඒ සංක්ෂේප දේශනේ තමයි මධ්‍යම ප්‍රමාණයට විස්තර කරමින් තමන් වහන්සේගේ ශිෂ්‍ය 500ක් භික්ෂුන් වහන්සේට උගන්වුවේ අද අභිධර්ම සත්‍ය ප්‍රකරණය නමින් පවත්න්නේ ඒ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ දෙදෙනා දේශනා කළ ධර්ම සම්භාරයයි. ඒ සියල්ලේ ප්‍රභවයේ පටන් ගැනීම සරුවඥන් වහන්සේ සංස්කාරණයයි. සරුවඥන් වහන්සේ අභිධර්මයේ ආબોධ කෙරෙහි චිත්තස්සනේ. ඒ කියන්නේ අරිහත් මාර්ගඥානයේද මුළු ධර්මයම ආબોධ කරගත්තා. සම්මාසනය කරන්න ගියා දින 7ක්. බුද්ධත්වයෙන් හතරේනිව සතියේ කතනාගර සතියේදී අභිධර්මයේ සම්මාසනය කළා. හත්නිදා වෙනකොට මේ දෙවියන් බුදුරජාණන් දෙන්න පටන් ගත්තා. නමුත් ඒක වචනෙත් නම් වා දේශනා කරන්න ගත වුණා මාස 3ක්. දාස 90ක් සාමාන්‍ය කෙනෙකුගේ වාක් විලාසය වගේ නෙමෙයි. අපගන්නේ එක වචනයක් කියන කෙටි කාලය තුල කරුවක් යන මාසයේ පුළුවන් වචන 128ක් ප්‍රකාශ කරන්න. සාමාන්‍ය කෙනෙක් එක වචනයක් ප්‍රකාශ කරනකොට අනදමන ආශ්‍රේත වචන 8ක් කතා කරන්න පුළුවන්. අනදමාහිමියන් වාසයක වචනයක් කතා කරනකොට සරුවඥන් වාසයක වචන 18ක් කතා කරන්න පුළුවන්. නිසා සාමාන්‍ය කෙනෙකුගේ වාක් විලාසයට වඩා 128 ගුණයකින් සරුවඥන් වාසයේ වාග් භාගාව පවතිනවා. ඒ දීර්ඝ කාලයක් තුර වාක් සුචරිතානුභාව බලයෙන් ලැබුණු පුණ්‍ය ඍජුය. එනදී වාක් විලාසයක් ඇති සරුවඥන් වහන්සේට අභිධර්ම දේශනා කරන්න දවස් 90ක් අවශ්‍ය වුණා. ඒ දවස් 90ේම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වඩිනවා බුද්ධ උපස්ථානයේත හිමවත් ප්‍රදේශයේ 97 ක සමීපයේත සරුවඥන් වහන්සේ සෑමදාම සිල් පාත්‍රේලා සැලකලා නිර්මිත බුදුරුවක් මම මෙතෙක් මෙතෙක් දේශනේ පැවැත්වේ වාක්‍ය අදිස්ථාන බල පිහිටුවලයි මනලොවට වැඩම කරවලා උතුරු කුරු දේනේ පිළිසුඳාගෙන 97 සමීපයේක වැඩම කරලා දන් වළඳන්නේ. ඒ සංපාත වේලා දන් වළඳන අවසානයේදී සරියුත් මහ රහතන් වහන්සේට අර විස්තර දේශනාවේ හැඩපයක් දෙතු දේශනාවේ මාතෘකාටික දේශනා කරනවා. ඒ සංක්ෂිප්ත දේශනාවයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ මිනිස්යන්ට දරා ගන්න පුළුවන් ප්‍රමාණය සැලකලා මධ්‍යම ප්‍රමාණයෙන් විස්තර විවරණ කළා සත්‍ය ප්‍රකාරණේ දේශනා කළදී මේ තරම් ගැඹීර ප්‍රඥාවක් ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දෙතලුණා. සමන් වහන්සේගේ තේර ගාථාවේ සඳහන් වෙනවා ගංගානම් ගඟේ වැලි මැදිය මහා සාගරයේ ජල බිඳු මැදිය මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ප්‍රඥාවට අලඟුකරන්ද ඒ ගංගාවේ ජලමේ ජලිතට මැදිය මහා සාගරයේ ජල බිඳු මැදිය කිය තාත් හඳුන්වනවා සතර මහා දූපතට සතර මහා දිවයිනට එකලෙස වහින ගරි බිඳු ගණන් කරන්ද තරමට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රඥාව ප්‍රයතුණා. මේතරම් ප්‍රඥා සම්පන්න උත්තමයෙක් තමයි දෙවන බුදු කෙනෙක් වෙන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසිනුයි සම්මාදිට්ඨි සූත්‍රය විස්තර කළේ. ඒ සම්මාදිට්ඨි කියන්නේ මේ මාත්‍රකාවත් ඒ සාදාල ධර්ම කොටසක් කියන්න සරුවඥන් වහන්සේ දේසු දේශනාවන් ඒවා සමම් මාත්‍රකා කරගෙන විස්තර කිරීම කොයි මේ දේශනාවට අතුලත් පවතින්නේ. දැන් අපි සලකා බලමු මේ සම්මාදිට්ඨි සූත්‍රයේ අභ්‍යන්තරයේද සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති ආවසෝ විච්ඡති චිත්තාවකානුකෝ ආවසෝ අරියසාවකෝ සම්මාදිට්ඨි හොති. මේ භික්ෂුන් වහන්සේලා පිරිසක් අමතා දේශනා කරනවා. එවැනි සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියනවා. ආර්ය ශ්‍රාවක කෙනෙක් සම්මාදිට්ඨි වෙන්නේ කොපමණකින්ද? ඒකයි කපේතු කම්මිතා පුත්‍රාව සමන් වහන්සේ විස්තර කරන්න කැමැත්තෙන් ප්‍රශ්න කළා. එවැන්ම ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ බුදුරජාණන් වහන්සේ දේශෝ නවලෝතුරා ධර්මයේ කෙරෙහි නොසැලෙන සද්ධාවේ පිහිටේ වෙන්නේ කොපමණකින්ද? ආගතෝ විමං සද්දම්ම මේ බුද්ධ ධර්මයේ තේවත් නවලෝතුරා ධර්මයේද කමිනියා වෙන්නේ කොපමණකින්ද? බුදුගතා සදිච්චි නාතේගේ දෘෂ්ටි සම්‍යක් දෘෂ්ටියේ ඍජුව නිවන දක්වා වැටේ පවත්නේ කොපමණකින්ද කියන මේ ප්‍රශ්නයයි මාතෘකා පාඩ සඳහන් වෙන්නේ. එවත්නේ සම්මාදිට්ඨි සම්මාදිට්ඨි කියන්නේ කොපමණකින්ද? ආර්ය ශ්‍රාවකෙනේ සම්මාදිට්ඨි වෙන්නේ කොපමණකින්ද? උනාසයේගේ සම්‍යක් දෘෂ්ටිය නිවන දක්වා ඍජුව පවත්නේ කොපමණකින්ද? උදාසයේදී ශ්‍රද්ධාව නව ලෝතරා ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් බවට පත්වන්නේ කොපමණකින්ද? උදාසයේ නව ලෝතරාමේත පිහිටුනා වෙන්නේ කොපමණකින්ද කියන කාරයේ මේ ප්‍රශ්න පාඩේ තේරුම. ඊළඟට විචුණාසේලා ආරාධනා කළා ආයස්මස් සාරිපුත්‍රයන් වහන්සේ ආයස්මස් සාරිපුත්‍රයන් වහන්සේටම මේ ප්‍රශ්නය වැටහෙවා. අපි බොහෝ දුරදාරි සිටනම් ආයස්මස් සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේගෙන් මේ ප්‍රශ්නයක පිළිතුරු ලබා ගන්න පැමිණෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එනිසා ආයස්මස් සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේටම මේ ප්‍රශ්නයක පිළිතුරු වැටහි අපට දේශනා කරේවා කියලා ආරාධනා කළා. ඒ ආස්තාවේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රතිඥා දුන්න ඉතේනම් ඇවැත්නේ සමන් දෙන්න. සාමුකම් මනසකරවට ඉතාම හොඳින් නෙමෙයි කරන්න. දසවන් නමාගෙන පදයක් පදයක් ගන්න මෙනෙහි කරමින් මේක සමන් දෙන්න. කියලා උන්වහන්සේ දේශිස්සාමී තම දේශනා කරන්නේ කියලා ප්‍රතිඥා දුන්නා. ඊළඟට මේ ධර්ම විස්තරය සඳහන් වෙනවා දහම් පද 16ක්. යතෝකෝ ආවසෝ අවිසාවකෝ අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති එන මාතෘකාවක් එකක්. එනත්නි ආර්ය ශ්‍රාවකයන් වහන්සේ යම් වෙලාවක පටන් අකුසල තේරුම් ගත්තා නම් අකුසල මූලක් තේරුම් ගත්තා නම් කුසලයක් තේරුම් ගත්තා නම් කුසල මූලයක් තේරුම් ගත්තා නම් එක්තාවතා කුතෝ ආවකෝ අරිසාවකෝ සම්මාදිට්ඨි හොති. දෙතකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදි දෙක සම්මාදිට්ඨි කියන කොට සෝබන දෘෂ්ටිය සෝබන දැකීම ප්‍රසස්ත දැකීම ජාතාවක දැකීම නෛර්යානික දැකීම කුසල දැකීම. එතන සෝබන කියන්නේ උතුම් කියන තේරුමයි. උතුම් දැකීම සම්මාදිට්ඨිය. ප්‍රසස්ත කියන්නේ ගෞරවයට පාත්‍ර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුගමනය කළ දෙත්‍ය සම්මාදිට්ඨි. එවැනි යථාවක යථාවකම ඒකාන්තයෙන්ම සත්‍ය වූ නිවැරදි වූ සම්මාදිට්ඨියයි. එතන යථාවක කියන්නේ නිවැරදි. නෛර්යානික කියන්නේ පමුණුවද සැපයට සුගතියට නිවනට පමුණුවන බැවින් නෛර්යානික දෙත්‍ය සම්මාදිට්ඨිය. ඊළඟට කුසල අපකාර නතන බැවින් අපකාර නතන දෙක්කය සම්මාදිට්ඨිය. මෙසේ විශේෂණ පද පහකින් එක හඳුන්වන්න පුළුවන්. මිත්‍යාදිට්ඨි කියන එකත් ඒ වගේම විශේෂණ පද පහකට සම්බන්ධ කරන්න පුළුවන්. අශෝබන අශෝබන කියන්නේ අයහපත්. අයහපත් දැකීම මිත්‍යාදිට්ඨිය. ඒ වගේම අප්‍රසස්ත බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා විසින් නිඳා කරන ලද ගරහා කරන ලද පිළිකුල කරන ලද අත්හරින ලද ඥානවන්තයන් විසින් ප්‍රතික්ෂේප කරන ලද දිට්ඨිය මිච්ඡා දිට්ඨිය අප්‍රසත් දිට්ඨිය. අයථාවක අයථාවක කියන්නේ සාවද්ද වැරදිකාට දෘෂ්ටිය මිච්ඡා දිට්ඨිය. අනෛර්යානික සැපයට නොපමනවන දුකට පමනවන දිට්ඨිය අනෛර්යානික දයින් මිත්‍යාදිට්ඨිය. අකුසල අකුසල කියන්නේ අකෝසල් කියන්නේ මෝහයට නමක් අවිද්‍යාවට නමක්. ඒ අකෝසල් සංඛ්‍යාතේ මෝහයෙන් යුක්ත දිට්ඨිය මිත්‍යාදිට්ඨිය. මෙන්න විශේෂණ පද පහකින් මිත්‍යාදිට්ඨිය පැහැදිලි කරලා තියෙනවා. ඒකෝට මේ සම්මාදිට්ඨිය කියන උතුම් දිට්ඨිය ලබන්නම් ඉන්නවා තුන් දෙනෙක්. සම්මාදිට්ඨිය ලබන අය තුන් දෙනෙක් ඉන්නවා. ප්‍රතිඥ සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකය, සෛච්ඡ සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකය සහ අසෛච්ඡ සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකය කියලා. ප්‍රතිඥ, සෛච්ඡ, අසෛච්ඡ. එම් ප්‍රතිඥ සම්මාදිට්ඨිකයා කොටස් දෙකකට බෙදෙනවා. බෞද්ධ, අබෞද්ධ. බෞද්ධ, අබෞද්ධ කියලා ප්‍රතිඥ සම්මාදිට්ඨිකයන් දෙකිනවා. එයින් අබෞද්ධ සම්මාදිටික කියන්නේ කර්ම ක්‍රියාවාගේ බාහිර තාපතවරු. කර්ම ක්‍රියාවාගේ බාහිර තාපතවරු ඒ තාපතවරු අනුගමනය කරන්නන්ද බාහිර සම්මාදිටික වෙනවා. එයන් මේ සම්මාදිට්ඨිය හඳුන්වන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨි කියලා. කම්මස්සකතා සම්මාදිට්ඨි. කම්මස්සකතා කියන්නේ කුසල හෝ අකුසල හෝ කර්මයක් පිළිගන්නවා. ඒ කර්මයේ විපාක පිළිගන්නවා. ඒතර කුසල අකුසල කර්මයේ ඇතිවාව පිළිගන්න ඒ විපාක ඇතිවාව පිළිගන්නවා නම් ඒකට කියනවා කර්ම ක්‍රියාවාදී කියලා. ඒකල සම්මාදිට්ඨිය වශයෙන් කියන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨි. බෞද්ධ සම්මාදිට්ඨියගේ තියෙන ඔය දෙකම කම්මස්සකතා සම්මාදිට්ඨිය සහ සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය. කම්මස්සකතා සම්මාදිට්ඨිය කියන්නේ කුසල් අකුසල් විපාක පිළිගන්නවා. ඒවා අදහනවා. එවැන්ගේම සත්‍යානුලෝමික කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සුදුසු පරිද්දෙන් පිළිවෙත් පුරනවා. විතරණය පිළිපදිනවා, නිත්‍ය සීල පිළිපදිනවා, උපෝසත සීල පිළිපදිනවා, දාන සීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන් කරනවා, දස පාරමී පුරනවා, දස කුසල කර්මපත වඩනවා, කරණීය ධර්ම අනුගමනය කරනවා, මහා මංගල ධර්ම අනුගමනය කරනවා, බෝධිපාක්ෂි ධර්ම අනුගමනය කරනවා, සමත භාවනා වඩනවා, විපස්සනා භාවනා වඩනවා, අභිඥා බල උපදවනවා. මේ ආදී වශයෙන් තියෙන නිවනට උපනිෂ්ඨය වෙන යහපත් කුසල ක්‍රියාවන් යෙදෙන ප්‍රඥාව තමයි සත්‍යානුලෝමික සම්මාදිට්ඨිය කියන්නේ. ඒකේ තියෙන අවස්ථා තේතියක්. දැන් මුලින් සඳහන් කළ කම්මස්සකතා සම්මාදිට්ඨිය ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය, විපස්සනා සම්මාදිට්ඨිය, මග්ග සම්මාදිට්ඨිය සහ ඵල සම්මාදිට්ඨිය කියලා කොටස් හයකට බෙදෙනවා. කම්මස්සකතා සම්මාදිට්ඨිය කුසල අකුසල කර්ම විපාක පිළිගන්න නුවණ. ඊළඟට ධ්‍යාන සම්මාදිට්ඨිය සමත භාවනාව සම්බන්ධ ප්‍රඥාව. විපස්සනා සම්මාදිට්ඨිය විදර්ශනා ඥාන. මග්ග සම්මාදිට්ඨිය හා ඵල සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ග ඥාන ඵල ඥාන. මේ විදිහට ප්‍රභේද කීපයක් ඇති නමුත් ධර්මතා වශයෙන් එකයි. එනම් ප්‍රඥාව. ඒකද මෙන්න මේ ප්‍රඥාව යම් සංකානයක පිහිටෙනවා නම් ඒ පිහිටන්නේ යම් යම් දර්ශනයක් නිසාද, යම් ආභෝධයක් නිසාද, ඒ ආභෝධයයි මෙතන මේ ප්‍රශ්න පාන්තියේ සඳහන්ව තිබෙන්නේ. මෙතන ප්‍රශ්න තියෙනවා 18ක්. ඒ 18ම සඳහන් වන්නේ මෙන්න මේ කියන මඟඵල නිවනට උපනිෂ්ඨ වෙන ප්‍රඥාව පහළ කර ගන්න ආකාරයයි. එයින් පළමුවෙන් තමයි අකුසල අකුසල මූල ගැන, කුසල කුසල මූල ගැන ආභෝධය. සරියුත් මහ රහතන් වහන්සේ අකුසල් ගතෙන් දේශනා කළා දස අකුසල කර්මපතය. කයින් සිදෙන පානාති පාත, අදින්නාදාන, කාමවිත මිච්ඡාචාර. වචනෙන් සිදෙන මුසාවාද, විසන වාච, පරුස වාච, සම්පප්පලාප. සිතින් සිදෙන අභිඥා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. මේ 10ට කියනවා අකුසල කර්මපත. කර්මපත කියන්නේ දෙලීම පතසන් විපාක දීමද සමර්ථය කර්ම නිසායි. මේ කියන කර්ම 10ම අංග සම්පූර්ණව සිද්ධ වුණා නම් දෙලීම පතසන් දායක කර්ම බාටපත් වෙනවා. ඒසාරි කියන කර්ම පත කියලා. අංග සම්පූර්ණ නවෝ කර්මයන් කියන්නේ කර්ම. සතෙක් මරන්න ඕනේ කියලා හිතුවා, ඒවා තවත් උගන්න උපක්‍රම යෙදුවා නැරුවේ නැහැ. නමුත් ඒකරගෙන කර්මය අකුසල කර්මය. යම් වෙලාවකින් අංග සම්පූර්ණ ඥානජාතයේ සිද්ධ වුණා නම් කර්මපතය. ඒ වගේ තමයි හැම කර්මයක්ම පූර්ව භාග අවස්ථාවේ කර්ම. ඒක අංග සම්පූර්ණව සිදුවීමෙන් කර්මපත. අන්නේ සියල්ලද කියනවා අකුසලා කියලා. අකුසල මූල කියන්නේ ඒකේන අකුසල කර්මපතයන් සිද්ධ වෙන්න මූල ධර්ම තුනක් තියෙනවා. ලෝභ, දෝෂ, මෝහ. මේ තුන මුල් වෙලා තමයි අකුසල 10 සිද්ධ වෙන්නේ. ඉතින් මේ ලෝභ, දෝෂ, මෝහ කියන මූල ධර්ම තුනත් රාමේම දස අකුසල ධර්මයන් කියලා ආબોධ කරගත්තා නම් අන්න ඒක සම්මාදිට්ඨියක්. දැන් තමන්ගේ හෝ අනුන්ගේ හෝ අකුසලයක්. මේක අකුසලයක් කියලා තේරුම් ගන්නවා. අකුසලයක් කියලා තේරුම් ගන්නවා පමණක් නෙමෙයි. ඒ කකුසලයේ අභිභවනය කරන්නත් ඥාන සම්පන්න වේදවා. දැන් අපි සලකා බලමු කෙනෙක් අතින් මඳුරෙක් මරණ කියලා. ඉතින් කෙනින්ම පාන ප්‍රාණාති පාතා අකුසලයේනේ. Taman දැන මඳුරයා මැරුවා. මේ මැරෙන අවස්ථාව දැන් Taman තේරුම් ගන්නවා. තේරුම් ගන්නවා මේක මහා අකුසලයක් වුණා. මේ අකුසලයේ සිද්ධ වුනේ දේහ මූලකතේදී. ඒ කියන්නේ මේක විපාක Taman දැනගෙනත් දැනගෙනත් කරපු නිසා එතෙන්දී බොහෝ තෙයින් අසංකාරික පටිග සම්ප්‍රයුක්ත සිතක් පහළ වෙන්න පුළුවන්. දෝමනස සාගත පටිග සම්ප්‍රයුක්ත අසංකාරික සිත වෙන්නත් පුළුවන්. Tamange ඕනක නිම කළ නිසා. එතකොට එතන කියනවා චෛතසික ධර්ම 20ක්. සිතත් එක 21ක් තියෙනවානේ. අන්නේ දෙකම වෙන් කරගන්නවා. දැන් මේ ප්‍රාණඝාතයේ සිද්ධ වෙන්නේ හේතු වුණානේ මගේ සිතේ ද්වේෂ මූල අකුසල සිතක් එක සිතක් නෙමෙයි. ඒ බුද්ධි කෝටි ගානක් ගිහිල්ලා තමයි මේක සිද්ධ වුනේ. ඉස්සෙල්ලා හිතනවා මරන්න. ඊළඟට අත උස්සනවා ක්‍රියා කරනවා. අන්තිමේ මරනවා. මේ ක්‍රියාව සඳහා එක්හා සමාන මනෝද්වාරික අකුසල ප්‍රතිග සම්ප්‍රයුක්ත අකුසල චිත්ත වීති රාශියක් පහළ වෙනවා. ඒ කියන්නේ නිමේෂයක්. නිමේෂයක් කියන්නේ ඇති කියලා මේ කටි කාලයක්. එහෙම නැත්නම් අසුරකලක් ගන්න කටි කාලයක් තුල චිත්ත වාරේ කෝටි ලක්ෂයක් පහළ වෙනවා. ඒ තරමෙන ශීඝ්‍රයි චිත්තයගේ පැවැත්ම. ඒක නිසා අර අකුසල චිත්ත වීති රාශියක් මනෝද්වාරික වශයෙන් අර පටිගතම් ප්‍රයුක්ත චිත් පහළ වුණා. එතන තේනවානේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය මනසිකාර හතක් තියෙනවා. විතරක විචාර අධිමෝක්ඛ විරිය ඡන්ද කියන පහක් තියෙනවා. ප්‍රිය චේතන නැහැ. ඊළඟට මෝහ අහිරිත අනුත්තප්ප උද්දච්ච හතරක් තියෙනවා. ඊළඟ දෝෂේ තියෙනවා. හැබැයි ඉස්සා මච්චරේ කුක්කුච්ච කියන හතරක් විදෙන්නව නමුත් මෙතන ඉස්සා මච්චරේ කුක්කුච්ච නැතිව දේශේ පහළ වුණා. එතකොට දැන් ඒ දේශ සාගත පටිග සම්ප්‍රයුක්ත සිත අපි හරවනවා නාම ධර්මයක් ඇටියෙද ඒක එකක් පාට නාම ධර්ම. එතකොට මේව හරවනවා ත්‍රිලක්ෂණයට. මේ දේශ මූල චිතේ පටිග සම්ප්‍රයුක්ත පස්සය අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි පටිග සම්ප්‍රයුක්ත වේදනාව අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි පටිග සම්ප්‍රයුක්ත සංඥාව අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි ඒ වාගේ ධර්ම කෝණ ත්‍රිලක්ෂණය ධාරවනවා. එතකොට මෙන්න අකුසලයක් තේරුම් කරගත්තා, අකුසල මූලයක් තේරුම් කරගත්තා, ඒක ප්‍රාණය කිරීමේ උපායයක් තම අනුගමනය කළා. මෙන්න මේ වාගේ ස්වල්ප වශයෙන් හෝ මහත් වශයෙන් හෝ කායද්වාරයෙන්, වාග්ද්වාරයෙන්, මනෝද්වාරයෙන් අකුසලයක් සිද්ධ වුණා නම් ඒක අකුසලයක් බව පිළිගන්නවා. ඒ සිදුවෙච්ච ආවල් අකුසල පිටින් කියලා සිත අරමුණු කරගන්නවා. ඒ සිතේ මෙච්චර මෙච්චර අකුසල මූලධර්ම පැවතුනා කියලා මූලධර්මයක් තේරුම් කරගන්නවා. එකම අකුසල සිතක් වත් හේතුක කියලා නැහැ. ධ්‍රේ හේතුක අකුසල තියෙන ඔක්කොම 10ක්. ඒක හේතුක අකුසල දෙකක් තියෙනවා. මෝහ මූල සිත දෙක ඒක හේතුකයි. දෝෂ මූල සිත දෙකේ දෝෂ මෝහ. ලෝභ මූල සිත අටේ ලෝභ මෝහ. ඔය විදිහට ධ්‍රේ හේතුක අකුසල තියෙනවා 10ක්. ඒක හේතුක දෙකක්. ඒවා හරියට තේරුම් කරගත්තාම මෙන්න මේ අකුසල චිත තේරුම් කරගෙන අකුසල මූලයේ තේරුම් කරගෙන ඒක හරවනවා නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් හරවලා ත්‍රිලක්ෂණය නම් වෙනවා. ඉමේදීට හරවනකොට නියම සම්මා දිට්ඨියයි. දැන් අපි හිතුව මේ වෙලාවේ සතෙක් නැරෙන්නේ නැහැ තමන් අපි. පෙර වෙලා තියෙනවා මේක පෙර මේ ජීවිතයේ සිදුවලා තියෙනවා. අන්න ඒ කර්මණු කරගෙනත් ඒක හරවනවා මේ අකුසලයක් ඒ අකුසල ලකුසල මූලයෙන් සා සිද්ධ වුනේ ඒ සහාරවන අත්‍රි ලක්ෂණයට. අන්නේ වාගේ මේක පෙර සිද්ධ වෙච්ච දේවල් අරමුණු කරගන්න පුළුවන්. අද මේ මොහොතේ අකුසලයක් සිද්ධ වුණා. යම් එකකින් ප්‍රමාදයකින් අකුසලයක් මේ මොහොතේ සිද්ධ වුණා නම් ඒකත් හරවන්න ඕනේ මේ විදිහට විදර්ශනාවට. ඔන්න ඒ වාගේ කුසල. කුසලංච පජානාති කුසල මූලංච. කුසල කියන්නේ මෙතන සරියුත් මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ දස කුසල කර්මයයි. කර්මපතියයි. පානාති ප්‍රාතා වේරමණී අදින්නාදාන වේරමණී ආදී වේරමණී හතක් තියෙනවානේ. ඊළඟට අනවිද්‍යා අව්‍යාපාද සම්මාදිට්ඨි. මෙන්න මේ ධර්මතා 10 ද කියනවා. කුසල එකත් අරවාගෙනම හරවන්න ඕනේ. දැන් මේ මොහොතේ කුසල සිතක් පහළ වෙනවා නම් ඒ කුසල සිත අපි බෙදන්නට ඕනේ නාම වශයෙන් කුසසු. ධාපී තුමනේ බණහන වෙලාව. සෝමනසකාගත ඥාන සම්ප්‍රයුක්ත හිතෙන් බණහනවා නම් ඒ හිතේ තේනවා ධර්මතා 34ක්. ඒ කියන්නේ අර අන්න සමාන සාසික ධර්ම 13 වෙනවා. සෝබන සාධාන සාසිකයේ 19 වෙනවා. ප්‍රඥායින්දී වෙනවා. සාසික ධර්ම 33යි හිතත් එක 34යි. අපි ඒක හරවනවා නාම වශයෙන් නාම කොටසේක ස්කන්ධ වශයෙන් ස්කන්ධ හතරට ආයතන වශයෙන් ආයතන දෙකට ධාතු වශයෙන් ධාතු දෙකට. ඊළඟට හරවන එකක් ගානේ ත්‍රිලක්ෂණයට. මේ කුසල පස්සය අනිත්‍යයි අනිත්‍යයි දුකයි දුකයි අනත්තයි අනත්තයි මේ කුසල වේදනාව අනිත්‍යයි දුකයි අනත්තයි ඕවාගේ එකක් එකක් ගානේ හරවමු. එතකොට අපි කුසලයේ ආબોධ කරගත්තා කුසල මූලයේ ආબોධ කරගත්තා ඒක නිතක යන ඒක ඇලෙන්නේ දැනෙන්නේ මුලාවන්නේ නැති හැටියට විපස්සනා කරන්න අපට ප්‍රඥාව පහළ වුණා. ඒතර මෙන්න මේ විදිහට මේ පළවෙනි කුසල සිතේ තියෙන කුසල මූල කුණම අලෝභ අදෝස අමෝහ. එවාගෙම ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරේ අලෝභ අදෝස අමෝහ තුන තියෙනවා. ඥාන විප්‍රයුක්ත සිත් හතරේ අලෝභ අදෝසය මූල දෙක තියෙනවා. ඒකෝතේ කුසල මූල කුසල ධර්ම කුසල මූල ආબોධ කරගෙන ඒවා නාම රූප වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් බෙද බෙදා ඊළඟට ත්‍රිලක්ෂණයට හරවනවා. දැන් උපතේ සම්මා දිට්ඨියෙන් මේක තිබෙකනේ. ඊළඟට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාළනවා යතෝකෝ ආවුක අවේසාවකෝ එවං අකුසලංක පජානාති අකුසල මූලංක පජානාති එනම් කුසලංක පජානාති කුසල මූලංක පජානාති එත්තාවතාපිකෝ ආවුක අවේසාවකෝ සම්මා දිට්ඨිය හොති විදුගතාස දිට්ඨිය ධම්මි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සම්ධම්මං. ආයතන වාංශ යම් වෙනාල කාර්ය ශ්‍රාවකයන් වහන්සේ මෙසේ අකුසලයේ තේරුම් ගත්තනම් ආબોධ කරගත්තන අකුසල මූලය කුසලයේ කුසල මූලය ආબોධ කරගත්තා නම් මෙතෙන්ද ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මා දිට්ඨික වෙනවා. උන්වහන්සේගේ සම්මා දෘෂ්ටියෙන් ඍජුව ප්‍රත්‍යක්ෂනා වෙනවා. උන්වහන්සේ නවලෝකනා ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. යාවේ නවලෝකන ධර්මයේ තනියෙ කියනවා. මෙන්න මේ විදිහට එකක් එකක් ගානේ විස්තර විවරණ වශයෙන් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ ධර්මයේ පාදා දුන්නා. ඊළඟට දේශනා කොටා දානවා ආහාර ගැන. විචේනාසන ආරාධනා කළා සාදු සාදු ආත්මතුන් වහන්සේ අපට මේ කොහොමෙන් වැටුණ තවත් කියනවාද ප්‍රඥාක් මේ සම්මාදිට්ඨිය ලැබුම් ගන්න. ඒ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරන එකේ යැවත් මේ තවත් කියනවා. යම් නිලාව කාර්ය ශ්‍රාවකයන් වහන්සේ ආහාරය ආબોධ කරගත්තේ නම් ආහාර සමුදය ආબોධ කරගත්තේ නම් ආහාර නිරෝධය ආબોධ කරගත්තේ නම් ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපද ආબોධ කරගත්තේ නම් එතකින්ද ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිට්ඨික වෙනවා. සම්මාදිට්ඨිය ඍජුව පැහැතුනා වෙනවා. ධර්මයේ අවිච්ඡප් පසන්නේ කෙනෙක් වෙනවා. මේ ධර්මත සම්නි කෙනෙක් වෙනවා කියන එක මාත්‍රිකාවෙන් දක්වලා ඒක ඉස්තර කළා. ආහාරයේ ආහාරයේ කියන එක කොටස් හතරකට බෙදෙනවා. සත්තානෝ මේ ආවතු ආහාර භූතානං වා සත්තානං තිතියා සම්බවේතේනං වා අනුග්‍රහය සතමේ සත්තාලෝ හදමින් පාරෝ ආහාරෝ පස්ව දෙතියෝ මනෝ සංකේතනා සතියා විඥානං සතිත්තං. එනැත්නම් ආහාර හතරක් තියෙනවා. උපන්න සත්‍යයන්ගේ පැවැත්මට උපදිනින් ඉන්න සත්‍යයන්ද අනුග්‍රහ පිණිසක් ආහාර හතරක් තියෙනවා. සබලින් කාර ආහාරය, පස් ආහාරය, මනෝ සංචේතන ආහාරය, විඥාන ආහාරය. සබලින් කාර ආහාරය කියන්නේ ආහාර උපදීවි, ආහාරෙන් ජීවත් වෙන සත්‍යයන් අනුභව කරන ආහාර පාන ජාති. සබලින් කාර ආහාරය. සබලින් කාර ආහාරයේ මනුෂ්‍ය ශරීරයේ ආරම්භ වන්නේ මව කුසක පරිසංවි ගත්තන් පස්සේ යම් වෙලාවක මව අනුභව කරන ආහාර ඕජාව ඒ උපතාසයට උදාගෙන ලැබෙනවා නම් එදා පටන් ආහාර සමුච්ඡා රූප ඒ ශරීරයේ පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ආහාරයේ තියෙන උත්පාද්‍යය දැන් ලෝකයේ ඉහළම එතන රූපම රූපාහාර ගන්න පුද්ගලයා තමයි සිඹුලා. සිඹුලා ගල් දිනනවා. ඔබේ කුසට ගල් දිනනාම ඔපෑම ජීවෙනවා. ඒක තමයි රූපම ආහාර. ඊට වඩා මුරුදී මොනරාගේ ආහාර. මොනරා නය පොළොංගු යනි සතුන් දිනනවා. ඔයක කිසි විස්සක් නැතුව ඔහු ඒකෙන් යැපෙනවා. ඒකෙන් යැපෙනවා. මොනරාගේ ආහාරට වඩා සියුම් වෙනවා. වලාගේ ආහාර. වලත තුන් අවුරුදු පරණ අංගනි දේවල් කනවා. ඒවා ඔහුගේ කෙල තවරුනාම අල වාගේ මුරුදු දාටපත් වෙනවා. ඒ වලසගේ ආහාරයට වඩා මුරුදු වෙනවා ඇතාගේ ආහාරය. ඇතා ගස්තලන් වල අතු දෙකිනි ආදී සවා කනවා. ඇතාගේ ආහාරයට වඩා සියුම් ආහාරයක් වෙනවා ගෝම මුවන් ගමර කියන සතුන්ගේ ආහාරය. ඒ සතුන්ගේ ආහාරයට වඩා මුරුදු ආහාරයක් වෙනවා ගවයන්ගේ ආහාරය. ගවයන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා හාවගේ ආහාරය. හාවගේ ආහාරයට වඩා මුරුදු වෙනවා සත්ත්වයන්ගේ ආහාරය. සත්ත්වයන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා පිටතර ගම්වාසීන්ගේ ආහාරය. පිටතර ගම්වාසීන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා ගම් ප්‍රතිවේන්ගේ ආහාරය. ගම් ප්‍රතිවේන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා සාජරාජ මහා මාත්‍යාදීන්ගේ ආහාරය. රාජරාජ මහා මාත්‍යාදීන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා සත්ත්ව රජදරුවන්ගේ ආහාරය. සත්ත්ව රජදරුවන්ගේ ආහාරයට වඩා මුරුදු වෙනවා භූමියස්ස දෙවියන්ගේ ආහාරය. භූමියස්ස දෙවියන්ගේ ආහාරයට වඩා සියුම් වෙනවා චාතුරු මහා රාජික දෙවියන්ගේ ආහාරය. මේ විදිහට යන්නේ යන්න පරමිනිත වසර්ජී ලෝකයේ ආහාරයේ සියලුම ආහාරයන්ට වඩා සුමුදු මුරුදු ආහාරයක් බවට පත් වෙනවා. මේ ආහාරයෙන් අපේ ශරීරයේ ඕජාසමක රූප පාල වේදවා. ඒක තමයි ඒක ආහාර කියන්නේ. අපි ආහාර අනුභව කරනකොට මුඛයට ආහාර පිටක් ගත්ත ගමන්ම අපේ ශරීරයේ රසනාර පිළලා රූපට ගාන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ ශරීරයේ තියෙනවා කර්මජ, චිත්තජ, උත්ජ, ආහාරජ කියලා චතුසමුත්ථානක රූප කලාප. චතුසමුත්ථානක රූප කලාපයන්ගේ තියෙන ඕජාසින රූපයක්. ඒ රූපේ තමයි ආහාර කර්ම ගත්ත ගමන් රූප පොදාන පටන් ගන්න. ඒක තමයි අභ්‍යන්ත දේහයේ ඕජාසමක රූප. ඒ හැර අපි අනුභව කරන ආහාරයේ ශරීරගත වෙලා තැන් කීපයක් ඇතුළත එය තමිලා නැත්නම් ගිරාපත් වෙලා රස ඕජාවක් මේක එකතු වෙනවා. ඒ රස ඕජාවෙන් පිටේක දස්තිලයෙන් පවා ඕජාසමක රූප පොදවනවා. ඒකට කියනවා ආහාර සමුත්තර රූප කියලා. අර අනෙක් මුලින් සඳහන් කළේ කර්ම ප්‍රත්‍ය ආහාර ආහාරජ රූප. චිත්ත ප්‍රත්‍ය ආහාරජ රූප. කුත ප්‍රත්‍ය ආහාරජ රූප. දැන් මේ ආහාරයෙන් පමණක් ලැබෙන රූපෙද කියනවා කවර්ණේ ආහාර ප්‍රත්‍ය ආහාර කියලා. ඒතකොට මේ විදිහට සතර ආකාර රූප කලාපයන් ඉතේන ඕජා රූපයේ රූප කොටයන් සමර්ථ වෙනවා පිටින් ගන්න ආහාරය නිසා. මනෝසේකයෙන් පිටින් ගන්න ආහාරයෙන් දවස් 7ක්ම ආහාර විරූප පරම්පරාව උපදවන්න පුළුවන්. එනිසා තමයි මනලව සහතන් වහන්සේලා දවස් 7ක් පමණක් නිරෝධ සමාප්‍රත්‍යයෙන් වැඩෙන්නේ. ඒක වඩා ඉන්න බෑ. බබලෝ නම් කල්ප ගණන් නිරෝධ සමාප්‍රත්‍යයෙන් ඉන්නවා. බබලෝ ආහාර උපජීවනයක් නැති නිසා. ඊළඟට පස්සාහාරය කියන්නේ ස්පර්ශය. ස්පර්ශය තමයි වේදනාව උපදවන්නේ. වේදනාව ත්‍රිවිධ වේදනාවක දෙන බැවින් ස්පර්ශය පස්සචෛතකය ආහාරයක්. මනෝ සංකේතනාව කියන්නේ පරිසංවේ ගෙනදෙන කර්ම චේතනාවයි. පරිසංවේ විඥාන ගෙනදෙන්නේ මේ මනෝ සංකේතන ආහාරයයි. මනෝ සංකේතන කියන්නේ පරිසංවේ දායක කුසල කර්ම හා අකුසල කර්ම. ඊළඟට විඥාන ආහාරය තමයි නාම රූප දෙක උපදවන්නේ. නාමකයේ චෛතක ධර්ම, රූපකයේ චිත්ත සමෝචාන, කර්මයේ රූපත් ඒකට අයිති වෙනවා. ඒතකොට මේකෙන්නේ විඥානය නිසා නාම රූප උපදවනවා. මෙන්න මේක නිසා තමයි ඒකට ආහාර කියන්නේ. ඒතකොට මේ ආහාර හතරෙන් එකක් රූප ආහාර, තුනක් නාම ආහාර. මනස ලෝකයේ ආහාර හතරම තියෙනවා. ජීව ලෝකෙත් තියෙනවා, අදී ලෝක හයයි. බ්‍රහ්ම ලෝකයේ තියෙන්නේ ආහාර තුනයි. පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. අසංග බලයේ කිසිදු ආහාරයක් නැහැ. එවැදෙම අනිත් භවයන්හි ආහාර, අරූපී නාම ආහාර තියෙනවා. ඒකට මෙතන සඳහන් වෙනවා ආහාරය ආબોධ කර ගැනීම සම්මාදිට්ඨියයි. ආහාර සමුදේකේ සංහාව. ආහාර නිරෝධයේ සංහා නිරෝධය. ආහාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මේ හතර යම් කෙනෙක් ආબોධ කරගත්තා නම් එතනදී ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. විද්‍ය ගමන් කළ දිස්න සම්මාදිට්ඨිය ඇති කෙනෙක් වෙනවා. ධර්මයේ නොතනම ශ්‍රද්ධා ඇතෙක් වෙනවා. සද්ධර්මයට ඇතුළත් වූ කෙනෙක් වෙනවා. ඔය වගේම සඳහන් වෙන ඊළඟට චතුරාර්ය සත්‍යය. දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය. යම් වෙලාවක පටන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගත්තා නම් අන්න සම්මාදිට්ඨිකයි. සමුදය සත්‍ය අවබෝධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි. නිරෝධ සත්‍ය අවබෝධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි. මාර්ග සත්‍ය අවබෝධ කරගත්තා නම් සම්මාදිට්ඨිකයි. මේකම ආරමුණකදීම ආબોධ කරගන්න සමර්ථ වෙනවා සම්මාදිට්ඨික ආර්ය ශ්‍රාවකයන් වහන්සේ. අපි උදා බලමු දැන් අපට යාන වාහන තේරෙනවා. මේ යානේ වාහනයේ දුක්ඛ සත්‍යය කියලා ආબોධ කරගන්නවා. මොකද්ද මේකේ දුක්ඛ සත්‍යය? ඇතිවීම නැතිවීම දෙකෙන් හතර පෙළෙන බැවින් එහි තේනවා දුක්ඛ සත්‍යය. ඒකරගෙන සංකීලන සංකත සංතාප විපරිණාම කියන අර්ථ හතර ඔය වාහනේ තියෙනවා. අත්‍යන්තමක වස්තුවලක් තියෙනවා. සත්‍ය සංතාන තුලක් තියෙනවා. එනම් දේකම තියෙනවා පීලන සංකත සංතාප විපරිණාම අර්ථ හතර. ඒ අර්ථ හතර යමක තියෙනවා නම් ඒක තමයි දුක්ඛ සත්‍යය. පීලන කියන්නේ පෙළෙන බව. ඇති වෙන්නේ නැති වෙන දෙකෙන් පෙළෙනවා. සංකත කියන්නේ නැවත නැවත සකස් වෙනවා. සංතාප කියන්නේ දැනෙනවා තැවෙනවා. විපරිණාම කියන්නේ අනිත්‍ය ස්වභාවයට පත් වෙනවා වෙනස් වෙනවා. හැම දෙයකම මේක තියෙන එක තමයි දුක්ඛ සත්‍යය. සමුදේ කියන්නේ ඒ දුක උපදවන හේතුව. දුක උපදවන හේතු තුන රාශියක්. ඒ නිවන ගන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවේ ප්‍රධාන කොට ඇති හේතු රාශියකින් තමයි මේ දුක නැවත නැවත උපදවන්නේ. ඒක ලක්ෂණ හතරක් තියෙනවා. ආයෝහන, නිදාන, සංයෝග, පරිභෝධ. නැවත නැවත දුක රැස් කරනවා. දුකට හේතු රැස් කරනවා ආයෝහන. නිදාන දුකට නිදානයක් වෙනවා. ප්‍රෝග නිදානයක් වගේ. සංයෝග දුකෙන් දුක ගැටලනවා. පළඹෝද දුකෙන් එතර වෙන්න නොදී බාධා කරනවා. මේක සත්‍ය සංකල්ප තුල ප්‍රමණය පවතින්නේ සමුදේ සත්‍යයි. නිරෝධයේ කියන්නේ ඒ දෙකෙන් තොර වූ නිර්වාණ ධාතුව. ඒ කියන්නේ අතේරුම් හතර. නිස්සරණ, විවේක, අසංකත, අමත. නිර්වාණ ධාතුව නිස්සරණයි. මේ කියන්නේ දුක්ඛ සත්‍යයෙන් සමුදය සත්‍යයෙන් නික්මුණු තැන බැවින් නිස්සාරණක්. විවේක දුක්ඛ සත්‍යයෙන් සමුදය සත්‍යයෙන් තොර බැවින් විවේකයි. අසංකත හේතු ප්‍රත්‍යයෙන් හට නොගන්නා සාන්ත ස්වභාවයක්. අමත ඇතිවීමක් නැතිවීමක් නැති බැවින් අමෘතයි. අමෘත කියන්නේ මරණයක් නැහැ කියන එකයි. ඒතකොට මේ ලක්ෂණ අතර තියෙන යම් ධර්මතාවකද ඒකට කියනවා නිරෝධ සත්‍යය. මාර්ග සත්‍යය නම් දුක්ඛය පිරිසිදෙන සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ලක්ෂණ හතරක් තියෙනවා. අර්ථ හතරක්. නිඥාන හේතු දස්සන ආදිතති. ආදිතතිය. නිඥාන කියන්නේ පමුණුවනවා. ඒක නිරෝධයේ පමුණුවනවා. හේතු කියන්නේ චතුස්සත්‍ය ආબોධයට හේතුවක් වෙනවා. දස්සන කියන්නේ නිර්වාණය අරමුණු කරනවා. අදිතති කියන්නේ දුක්ඛය සමුදය අභිදවාගෙන පවතිනවා. ඒක අදිතති අර්ථය. මේ කියන ධර්මතා හතර යම් වෙලාවක නුවණින් ආબોධ කරගන්නවා නම් එයින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. උනාසයේ සම්යද්දෘත්‍ය ඍධිය පවතිනවා. නවලෝකනා ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව අතලෙ පවතිනවා. නවලෝකනා ධර්මයට ඇතුළත් වූ කෙනෙක් වෙනවා. ඊළඟට දේශනා කළා ජරා මරණ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ ජරා මරණ අවබෝධ කරගත්තා නම් ජරා මරණ සමුදය, ජරා මරණ නිරෝධය, ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදා අවබෝධ කරගත්තා නම් සම්මාදිටික වෙනවා. ජරා මරණ කියන්නේ උපන් ස්කන්ධයන්ගේ නිහිතේන මෝරියම ජරාවයි. මරණය කියන්නේ බිඳියාව මරණයයි. ඒතකොට මේ ජරා මරණ දෙක අවබෝධ කරගන්නවා. ජරා මරණ හේතුව ජාතියයි. ජාති ආબોධ කර ගන්නවා. ජරාමා නිරෝධය ජාති නිරෝධයයි. ඒක ආબોධ කර ගන්නවා. ජරාමා නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගය ආબોධ කර ගන්නවා. එතකින් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. සම්්‍යාදෘෂ්ටි ඍජුව පවත්නා කෙනෙක් වෙනවා. නවලෝතර ධර්මයේ අචල ප්‍රසන්න කෙනෙක් වෙනවා. නවලෝතර ධර්මයේ පිවිසි කෙනෙක් වෙනවා. ඊළඟට දේශනා කළා ජාති. ජාතිය, ජාති සමුදය, ජාති නිරෝධය, ජාති නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව ආબોධ කර ගන්නවා සම්මාදිටිකය. ජාතේ නම් විස්තන්දයන්ගේ 15 වීමයි. එතකොට මේ ජාති අවස්ථා අණ්ඩජ ජලාභුජය සංචේදක ඕපපාතික අවස්ථා හතරකින් සිද්ධ වෙනවානේ. ඒ ජාති ආબોධ කර ගන්නවා. ජාතියට හේතුව කර්ම භවය. කර්ම භවය ජාතියේ සමුදයයි. කර්ම භවයගේ නිරෝධය ජාති නිරෝධයයි. කර්ම භවයගේ නිරෝධය සඳහා වැඩි යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය ජාති නිරෝධ ගාමනයේ ප්‍රතිපදා. මෙන්න ඒකෙන්ගත ආબોධ කර ගැනීමෙන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ සම්මාදිටික වෙනවා. නාථගේ සම්්‍යාදෘත්‍ය ඍජුව පවතිනවා. නාලෝකුරා ධර්මයේ අතල ප්‍රසන්න කරේ කියනවා. එවාගෙම සී සද්ධර්මයේ පැතුමක් වූ කෙනෙක් වෙනවා. ඊළඟට භවය. භවය කියන්නේ කොටස් දෙකක් තියෙනවා. භවය, භව සමුදය, භව නිරෝධය, භව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. භවය නම් කර්ම භවය හා උපකප්ති භවය දෙකක් තියෙනවා. කර්ම භවය නම් කුසල කුසල ධර්ම සම්භාරයයි. ලෞකික කුසල කුසල ධර්ම සියල්ලම කර්ම භවයයි. ඊළඟට උපකප්ති භවය කියන්නේ අර ජාති වශයෙන් උපදින ලබන ස්කන්ධයන්. ජාති කියන උත්පත්තියේපත් වෙන ස්කන්ධ ආයතන ධාතු මේවා තමයි උපපත්ති භවය කියන්නේ. උත්පත්ති නෙමෙයි උපපත්ති. උපපත්ති භවය. එතකොට කර්ම භවය හේතුවෙන් ජාතිය පාලවන්නේ යම් ස්කන්ධ සමූහයක්. ආයතන සමූහයක් ධාතු සමූහයක්. ඒකයිලද කියන්නේ උපපත්ති භවය. එතකොට මේ කර්ම භවයට හේතුව උපාදානයයි. කර්ම භවයට සමුදය උපාදානයයි. කර්ම භවයගේ නිරෝධය උපාදාන නිරෝධයයි. උපාදාන නිරෝධයේ පිළිබඳ මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයයි. උපාදාන කියනකොට එතන හඳුන්වන්නේ හඳුන්වන්නේ උපාදාන හතරක්. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. සම්පූර්ණණය කරාම දෙකයි සංහාදිත දෙක. මේ උපාදාන හතර නිසායි කර්ම භවය සිද්ධ වෙන්නේ. ඒක ආબોධ කරගන්නවා. ඒ උපාදාන නිරෝධය නිර්වාණයයි. උපාදාන නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කරගත්තා නම් සදා සම්මාදිටිකයි. එවාගෙම නිස්සය ඍජුව පවත්නා කෙනේ ධර්මයේ අචල ප්‍රසන්න කෙනේ සද්ධර්මයේ පැතුමක් වූ කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට සංහාව. දැන් උපාදානියක් දැනගන්න උපාදාන සමුදය උපාදාන නිරෝධ උපාදාන නිරෝධ ගාමනයේ ප්‍රභාව. උපාදාන හතර දැන් කෙටියෙන් කියවුණා. උපාදානිකම ගැදුව ගැනීම. සංහා දන්නත් දික්ති ආදී වශයෙන් අඳුන්වනවා තෘෂ්ණාවේ බැඳ බව හා මිත්‍යා දෘෂ්ටියයි උපාදාන කියන්නේ. උපාදානයේ සමුදය වන තෘෂ්ණාව. උපාදාන නිරෝධය නම් තෘෂ්ණා නිරෝධය. උපාදාන නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කර ගැනීම සම්මාදිට්ඨිකයි. මේ හතර ආબોධ කර ගැනීම සම්්‍යාදිට්ඨිය ඍජු වෙනවා. ධර්මයේ අසල ප්‍රසන්න කෙනෙක් වෙනවා. නවලෝතර ධර්මයේ දසුගත් කෙනෙක් වෙනවා. ඊළඟට සන්නාව. සන්නාව, සන්නා සමුදය, සන්නා නිරෝධය, සන්නා නිරෝධ ගාමනයේ ප්‍රතිපදාවත් ආબોධ කර ගන්නවා. සන්නාව නම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නමින් හැඳින්වෙන ලෝභයයි. මේ සන්නාව යථා තත්ත්වය ආબોධ කර ගන්නවා. සන්නාවට හේතුව වේදනාවයි. වේදනා නිරෝධය, නිරෝධයයි. එවාගෙම ඒ නිරෝධ ගාමනයේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ හතර ආબોධ කර ගැනීමෙන් සම්මාදිට්ඨිය ඍජු වෙනවා, අචල ප්‍රසන්න වෙනවා. එවාගෙම ධර්මයේ පිහිටි කෙනෙක් වෙනවා. ඊළඟට වේදනාව. වේදනාව දැනගන්නවා. වේදනා සමුදය, වේදනා නිරෝධය, වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාවන් වගේමයි. ඊළඟට පස්සය. පස්සය දැනගන්නවා. පස්ස සමුදය, පස්ස නිරෝධය, පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. වේදනාව නම් චක්කු සම්පස්සජා වේදනාදි වශයෙන් දොරටු වශයෙන් හයක් තියෙනවා. ඒ වේදනා හයට හේතු වන්නේ පස්ස හය. ඒක තමයි වේදනා සමුදය. වේදනා නිරෝධය නම් පස්ස නිරෝධයයි. පස්න වේදනා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්යසත්‍ය මාර්ගය. පස්සය පස්සය ආબોධ කරගන්නවා පස්ස සමුදය පස්ස නිරෝධය පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. පස්සය නම් චක්ක සංපස්ස කෝට සංපස්ස ආදි වශයෙන් ලැබෙන ස්පර්ශ හය. පස්ස සමුදය නම් සලආයතන. පස්ස නිරෝධය නම් සලආයතන නිරෝධය. පස්ස නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්යසත්‍ය මාර්ගය. එයාගෙන සලආයතන ආબોධ කර ගන්නවා සලආයතන හේතු සමුදය සලආයතන නිරෝධය සලආයතන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සලආයතන නම් චක්ඛ ආයතන සෝත ආයතන ආදී ආධ්‍යාත්මික ආයතන හය සලආයතන සමුදය නම් නාම රූප සලආයතන නිරෝධය නම් නාම රූප නිරෝධය සලආයතන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්යසත්‍ය මාර්ගය පදම නාම රූප දැනගන්නවා නාම රූප සමුදය නාම රූප නිරෝධය නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නාමය නම් දෙතනක් ඇතිකියයි රූපය නම් අටවිස රූපයයි මේ නාම රූප ආબોධ කරගන්නවා නාම රූපයේ හේතුව විඥානයි නාම රූප නිරෝධය විඥාන නිරෝධයයි නාම රූප නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්යසත්‍යක මාර්ගයයි විශේෂම විඥානය ආબોධ කර ගන්නවා විඥාන සමුදය විඥාන නිරෝධය විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මේ අතර ආબોධ කර ගන්නවා විඥානය නම් සිත් ලෞකික සිත් ඇති වේයි එවාගෙන් විඥාන සමුදය නම් ඔතන කෙලින්ම තියෙනවා විපාක විඥාන හැටියට විපාක විඥාන වශයෙන් ගත්තොත් ලෞකික විපාක විඥාන 32යි එවාගෙන් විඥාන සමුදය නම් සංස්කාරයි සංස්කාර නම් කර්ම චේතනා විසුනාමයයි ලෞකික කුසල අකුසල චේතන අවිසුනාමයයි විඥාන නිරෝධය නම් ඒ කුසල අකුසල සංස්කාර නිරෝධයයි විඥාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්යසත්‍යක මාර්ගයයි එසේම සංස්කාර දැනගන්නවා සංස්කාර සමුදය සංස්කාර නිරෝධය සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව සංස්කාර නම් අකුසල චේතනා 12යි ලෞකික කුසල චේතනා 17යි මේ විසුනාමයට කියනවා සංස්කාර සංස්කාර හේතුව නම් අවිද්‍යාව සංස්කාර සමුදය අවිද්‍යාව සංස්කාර නිරෝධය අවිද්‍යා නිරෝධයයි සංස්කාර නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ආර්යසත්‍යක මාර්ගයයි සංගත අවිද්‍යාව අවබෝධ කරගන්නවා අවිද්‍යාව නම් මෝහයයි බුද්ධ ආදී අටතන නොදන්නා තමයි චතුරාර්ය සත්‍ය නොදන්නා තමයි අවිද්‍යාව එවාගෙම චතුරාර්ය සත්‍ය සහිත අතීතාන්තය අනාගතාන්තය ප්‍රතිසංවාදමේ ධර්ම නොදන්නා බව අවිද්‍යාවයි. ඒ අවිද්‍යාවට සමුදයේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ කාමාශ්‍රව, භවආශ්‍රව, දුක්ඛාශ්‍රව, අවිද්‍යාශ්‍රව. ඒ ආශ්‍රව හතර නිසා අවිද්‍යාව හටගන්නවා. අවිද්‍යාව නිරෝධය නම් ආශ්‍රය නිරෝධයයි. අවිද්‍යාව නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්යසත්‍යක මාර්ගයයි. ඊළඟට ආශ්‍රව ආબોධ කරගන්නවා ආශ්‍රව සමුදය ආબોධ කරගන්නවා ආශ්‍රව නිරෝධය ආબોධ කරගන්නවා ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආબોධ කරගන්නවා ආශ්‍රව නම් මේ හැඳින්වු කාම ආශ්‍රව භව ආශ්‍රව කියන තෘෂ්ණාවත් දුක් ආශ්‍රව කියන දුක්ඛයත් අවිද්‍යා ආශ්‍රව කියන මෝහයත් ආબોධ කරගන්නවා ආශ්‍රව සමුදය නම් අවිද්‍යාවයි අර අවිද්‍යාවට ආශ්‍රව සමුදය වුණ ආශ්‍රවයන්ට අවිද්‍යා සමුදය වෙනවා අඤ්ඤමඤ්ඤ පච්චයෝ එයාගෙම ආශ්‍රය නිරෝධය නම් අවිද්‍යා නිරෝධයයි ආශ්‍රය නිරෝධ ගාමිනී ප්‍රතිපදාව නම් ආර්යසත්‍යක මාර්ගයයි දැන් බොහෝම සංස්කෘතයෙන් මේ කොටස් ඉදිරිපත් කළේ එකින් එකට සමාන බැවින් හැබැයි මේ අභ්‍යන්තරය විස්තර වේරණාතෙන් ගැටුවේ ධර්ම කොටස් රාශියක් තියෙනවා කොටින්ම පටිච්චසමුප්පාදේ දැන් මෙතන කියවුණ කුසල අකුසල කොටස් එකයි ආහාර කොටස එයාගෙම චතුරාර්ය සත්‍ය එතන තුනයි මේ පටිච්චසමුප්පාදයේ මොකද පද 13ක් කියවුණා. ජරා මරණ පටන් ආශ්‍රව දක්වා පද 13ක් කියවුණා. ඒ සියල්ල 18යි. මෙතන ප්‍රශ්න සාකච්ඡා 18යි. සංක්ෂිප්ත ප්‍රශ්න සාකච්ඡා 18යි. එවැගේම පිළිතුරු ප්‍රතිපිළිතුරු 18යි. විස්තර විවරණ පිළිතුරු 18යි කියලා 64 ආකාරයකින් මේ සූත්‍ර දේශනාවේ දහම් පද විස්තර ප්‍රයතිය තියෙනවා. අපේ ආරාධනා කරන්නේ මේ සම්මාද සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ මූලකණ්ඩායකේ මූලකාරයය වර්ගයේ 9 වෙනි සූත්‍රයයි මේක පෙරලා බලන්න. හැබැයි මේ සූත්‍රයේ බැලුව පමණින් සියල්ල ආબોධ වෙන්නේ නැහැ. මේ සාකච්ඡා කරන්න ඕනේ එවාගේ විදර්ශනාත් නම් නැති අහගන්න ඕනේ. අත්‍යවශ්‍යයෙන්ම මේ සම්මාදිට සූත්‍රයේදී මුල බුද්ධ ධර්මයේ මේ සම්පින්දනේ උනාසුවනන් වර්ධි. මුල බුද්ධ ධර්මයේ මෙතන සම්පින්දනේ වෙනවා. මෙතන සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අර මුලින් සඳහන් කළානේ සම්මාදිට්ඨි පුද්ගලයන් තුන්දෙනෙක් ඒ තුන්දෙනාගේ සෛත්‍ය සම්මාදිට්ඨිකයා ගණයේ නියෝජනය කරත්තුයි. ඒ කියන්නේ ප්‍රතිජන සම්මාදිට්ඨිකයාටත් මේක අත්‍යවශ්‍යයි. ප්‍රතිජන සම්මාදිට්ඨිකයන්ගේ කල්යාණ ප්‍රතිජනය. අදුගම නලදාකෝ සීලවන්ත ගුණවන්ත ප්‍රතිපත්ති කරන බෞද්ධය. කල්යාණ ප්‍රතිජන. ඒත්ත්ත් මේක අත්‍යවශ්‍යයි. ඊළඟට මේක දේශනේ ඉරිගෙන වැටෙන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන සයිසයන් වහන්සේලාටයි. සෝවාන් පලස්ස සකදාගාය පලස්ස අනාගාය පලස්ස තුන්දෙනා. මාර්ගස්ස හතර දෙනෙක් ඉන්නවා සයිසය. නමුත් මාර්ගස්ස හතර දෙනා හඳුන්වන්නේ මාර්ගයේ තුනක පිළිපන්නෝ හැටියට. සෝවාන් මාර්ගයේ තුනක මාර්ගයේ තුනක පිළිපන්න අය විසනනගත බෞද්ධයාගේ පතන් ඔක්කොමයි ඉති. සෝවාන් මාර්ගයේ සඳහා තමයි පිසුනගත බෞද්ධයා පවා ගමන් කරන්නේ. ඒ සියල්ලම අයිති වෙන ඒසයි සෛත්‍යයන් වහන්සේලා හද්දෙනේ දැනෙනවා අසෛත්‍යයන් වහන්සේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ මේ සියල්ල සම්පූර්ණයි. සෛත්‍යයන් වහන්සේලාටයි තා පිරෙන්න තියෙන්නේ. ඊළඟ ප්‍රත්‍යඥ සම්මාදිට්ඨික කල්යාණ ප්‍රත්‍යඥ තුනන්ද විපස්සනා වශයෙන් මේ කොටස් අත්‍යවශ්‍ය වෙනවා. ඒක නිසා කාරිපුත්‍ර මහ රහතන් වහන්සේ විසින් මේ සම්මාදිට්ඨි සූත්‍රයේ නියුදේ දෛත්‍යතරව දේශනා කළ අතරත බලවත් ප්‍රසාදයේ පත්තු ඒ භික්ෂුන් වහන්සේලා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තිස්තිකව ගෞරව කළා. ආයස්මත් සාරිපුත්‍රයන් වහන්සේ දේශනා විශිෂ්ටයි අතිශයින් විශිෂ්ටයි ස්වාමීනි. යතුකරු කළ දෙයක් උඩුතුරු කළා වගේ අපට ප්‍රඥාව උඩුතුරු වුණා. යතුන දෙයක් විරුද්ධ කළා වගේ අපේ ප්‍රඥාව විරුද්ධ වුණා. පාර වර්ධනය කරනකොට පාර කියාපාන්නවාගේ අපත මෙහෙම පාර හරියට පැහැදිලි වුණා. එයා මෙහෙම අන්ධකාරයේ පහනක් දැල්වුවා වගේ අපට වඩාත් මේ ධර්ම ආලෝකය ලැබුණා. එනිසා ආයස්නාචාර පුත්‍ර ඉස්සරයන් වහන්සේගේ දේශනාවේ අතිශයම විශිෂ්ටයි කියලා අනුමෝදන් වෙමින් චාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දිස්තුති කළා. දැන් මේ දේශනාවේ සරුවක්යන් වහන්සේගේම දේශනා මාත්‍රිකාවක් විවරණය කළ බැවින් ඒක බුද්ධ භාෂිතයක සමාන සූත්‍ර දේශනාවක්. එසා මේ දේශනාවන් සමරූපව අපි මේ ධර්ම ප්‍රත්‍යාසය මනමින් හදාරන්නට ඕනේ. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ කියන එක සංග්‍රහයන් වාගේ අගනාදියක්. පුලුවන්තරම් මේ ගැඹුරු ධර්මයන් අපි කියවන්නට ඕනේ. එකවරක් මේ සියවරක් හරි කියවන්නට ඕනේ. සියවරක් මේ දෙතුන් සියවරක් හරි කියවලා අපි මේක තේරුම් ගන්න අදිස්ථාන කරන් උත්සාහ කරන්නට ඕනේ. එකවරක් කියවට වඩා දෙවරක් කියනකොට හැටෙනවා. දෙවරක් කියවට වඩා තුන්වෙනි වරේ හැටෙනවා. මේ වාගේ වාරෙන් වාරයේ වැඩි වැඩිින් වැටෙන්න පටන් ගන්නවා මේ ධර්ම කොටස. ඒ ආමෝද කර ගැනීමෙන් අපේ సంతානය අර විපස්සනා විහිදුවට දැක ගන්නවා. විපස්සනා කියන්නේ පරමාර්ථයන් අරමුණු කරගන්න ප්‍රඥාවයි. සම්මුතිය අරමුණු කරගන්නේ සමත භාවනාව. ප්‍රඥාවෙන් තමයි පරමාර්ථය අරමුණු කරගන්නේ විපස්සනාවයි. සූත්‍ර පිටකයේ තිබුණා, අභිධර්ම පිටකයේ තිබුණා පරමාර්ථ ධර්මයන් අරමුණු කරගෙන විපස්සනා වඩන්නේ. අභිධර්ම පිටකයේ ඉරිජ්ජේම පරමාර්ථ ධර්මයන් විස්තර කරන දේශනාවයි. සූත්‍ර පිටකයේ පරයාය වශයෙන් පරමාර්ථ ධර්මයන් පැහැදිලි කරන ලැබෙනවා ඒ අහන පුජ්ජලයන්ගේ ප්‍රමාණයට. ඒ නිසා මේ විපස්සනාට පාදක වෙන විදර්ශනා විහිතියට දැකගන්න ලැබෙන මේ ප්‍රව නැත නැත අපේ ශ්‍රවණය කරන්නත් රාජයෙන් කියවන්නට සාකච්ඡා කරන්නට අදිස්ථාන කර ගනිමු. අපට මේ ජීවිතයේම මේ චතුරාර්ය සත්‍යයේ ප්‍රතිසහපාදන ධර්මයන් අනුබෝධ වශයෙන් හරි එතන මාර්ගඵල ලැබනවා නම් එතන වේවා එසේ නොවෙත් අනුබෝධ වශයෙන් මේ අසිතමේ ඥානයේ චින්තාමේ ඥානයේ භාවනාමේ සම්‍යක් දෘෂ්ටියෙන් ආબોධ කර ගන්නට අපට බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයෙන් අපේ සිතේ ප්‍රඥා ආලෝකය පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන තුරේ දැන් කාල වේලාව සම්පූර්ණයි. ඊළඟට තියෙන බෝධි පූජා කටයුතුනේ එනිසා අපි මෙතකින් මේ දේශනාව සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේ මාතෘකා කළ දේශනාවේ සැය 6ක් 7ක් නමුත් දේශනා කරන්න කරුණු රාශියක් තියෙනවා. එම අවස්ථාවක් තාමත් ලැබේවා කියලා පින්තුන් ප්‍රාර්ථනා කරමු. ඒ කෙනේ දේශනාව පැවැත්වීමේ පරමාර්ථය දින හතක් හේලියට මේ පින්කම් පෙළ පැවැත්වීමේ පරමාර්ථය දවස් වසරකට පෙර අප අපවත්ේ වදාළ ඒ කල්යාණ ධර්ම සංවිධානයේ නිර්මාතෘවර එවැගේම ලක්ෂ සංඛ්‍යාත ජනතාවට සුගති මඟ නිවන් මඟ පහදා දුන්න එවැගේ මෙලෙස වශයෙන් ප්‍රතිපත්ති ගරුක ජීවිත සම්ප්‍රාප්ත සකස් කර ගැනීමට කල්යාණ මිත්‍රත්වයෙන් පිහිට වන පූජ්‍ය බෝධිසත්ව ගුණවතුත හේතේසේ දේවානන්ද ස්වාමීන් වහන්සේ සිහිපත් කිරීමේ පරමාර්ථයයි. ඒක ආගමිතේ කියලා මේ ධර්මාශ්‍රවණය කිරීමෙන්ද දින හතක් මුලින්මේ ප්‍රයත්නෝ තින්කම් දෙමින්ද සතදාකේ සිදු කරන මහේ තාක්ෂයේ සංගත දස්නාමය මහා පින්කමෙන්ද ජනතානිසත් ධර්මයේ ප්‍රාර්ථනා පරිද්දෙන් ලෝකුදා බුදුදාව අත් වේවා කියලා අපි කරුණාවෙන් ආ ගෞරවයෙන් පින්පමු වේ. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණී කීමේ සුදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.